بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والعصر ان الانسان لفي خسر الا الذين امنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر කාලය මත දිවුරමින් සැබවින්ම මිනිසා අලාභයෙහිය. එහෙත් කවරෙකු විශ්වාස කර යහපත් ක්‍රියාවන්හි යෙදී සත්‍ය පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කරගත් ඉවසීම පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කරගත් පුද්ගලයන් හැර